තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුදුරජාණන් වහන්සේ තමයි මේ සසර ගමන ගැන දන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දිවසින් දුටුව, මහරහතන් වහන්සේලා දිවසින් දුටුව, ඒ වගේම අතීතේ බෝසත් කතා ඇසුරින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආදි වශයෙන් මේ දේශනාවල කරුණු ගුණ වෙනවා. නවාංග ශාස්ත්‍රීය ශාසනයේ ගාථා කියන කොටසට තමයි මේ ප්‍රේතවත්තු කොටස, ප්‍රේතවත්තු විමානවත්තු අයිති වෙන්නේ. අපි එහෙන් බියකරු සංසාරය ගැන කතා කරනකොට ප්‍රේතවත්තු ගැන මේ කතා කරන්නේ. මොකද මේ උපන් සත්වයාට තියෙන බිහිසුණු ඉරණමක් තමයි සතර අපායට වැටෙන එක. ප්‍රේත චුති කියන දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ප්‍රේතයන්ගෙන් මේ චුත වෙන ප්‍රේතයන්ගෙන් නියසිරට ගත්ත පස් පිටක් වගේ චූටි ප්‍රමාණයක් තමයි ආපහු මැරිලා මනුස්ස ලෝකෙට එන්නේ. ප්‍රේත ලෝකෙින් චුත වෙලා මනුස්ස ලෝකෙට එන්නේ නියසිරට ගත්ත පස් පිටක් වගේ. නියසිරට ගත්ත පස් පිටක් වගේ තමයි ප්‍රේතයන් අතරින්ම චුත වෙලා දෙව්ලෝකෙට ගියොත් යන්නේ. මහා පොළොව වගේ ප්‍රමාණයක් ආයේ ප්‍රේතිය වෙලා ඉපදෙනවා. පෙරේත ලෝකයෙන් චුත වෙන අයගෙන් මහා පොළොව වගේ ප්‍රමාණයක් ආපහු තිරිසන් ලෝකෙට යනවා. ආපහු සතර අපායට යනවා. ඉතාම කෝටියක් ගත්තොත් එක්කෙනෙක් දෙන්නෙක් තමයි පෙරේතයන් අතරින් ආපහු මිනිස්සෙක් වෙලා උපදින්නේ. ඉතින් මේ භයංකර සංසාරයේ ගැන අද දවසේ විස්තර කරන දහම් කාරණා ඔබට මේ ශ්‍රද්ධා රූප වහණී ලක්තිරුගුවන් විදලෝස්සේ අහන්න දකින්න සනස්වන්නේ ඇඹිලි පිටියේ පදිංචි පින්වත් GW විමලාවතී මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනා මිය පරලෝකයේ ස්වාමියාටත් දියණියටත් පින් අනුමෝදන් කිරීම සහ පවුලේ සියලු දෙනාට සිත ප්‍රාර්ථනා කිරීම ආදී අරමුණු මුල් කරගෙන තිබෙනවා. එතකොට පින්වත්නි මේ බිහිකරු සංසාරේ ගමන් කරද්දී සතර අපායට වැටෙන එක පුරුද්දට ගිහිල්ලා තියෙනවා. දෙවියන් අතරින් චුත වෙන අය දිනුත් මහා පොළොව වගේ ප්‍රමාණයක් දිව්‍ය සැපීවර වෙලා ආයෙ පෙරේත ලෝකෙට වැටෙනවා. දිව්‍යොත් පෙරේතෝ වෙනවා කියලා කියනකොට මිනිස්සුෝ පෙරේතෝ වෙනවා කියන එක ගැන කවර කතාවද? හුදෙක් දිව්‍ය සම්පත්තිය ගොඩාක් මනස ලෝකේ රැස් කරගත්ත පුණ්‍ය විපාකවල බොහෝ පින් විපාක දෙන තැනක් විදිහට තියෙනවා. ඉතින් හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේ ප්‍රේත ලෝකේ කොච්චර නීච තැනක්ද කියනවා නම් අපේ මහ බෝධිසත්වයෝ දීපංකර පාදමෝලයේ විවරණ ගත්තා පටන් ලෞතුරා සම්බුදු වෙන ජීවිතේ දක්වාම ප්‍රේත ලෝකෙක ඉපදිලා නැහැ. අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් ප්‍රේත ලෝකෙ ඉපදිලා නැහැ අපේ මහ බෝධිසත්වෝ. එතකොට ඒ කියන්නේ බෝසත්වරුන්ට එච්චරම මේ රඳින්න නොසුදුසු තැන. සිංහයෝ, අශ්වයෝ, මෝ වෙලා තිරිසන් ලෝකෙත් ඉපදිලා තිනවා මහ බෝධිසත්වෝ. ප්‍රේතෙක් වෙලා නැහැ. ඉතින් ඒ එච්චරම නීච තැනක් විදිහට තමයි මේ සැලකෙන්නේ. එතකොට අද බලන්න මේ ප්‍රේත ලෝකයේ තියෙන ස්වභාවය. දැන් අද අපි ධනපාල ප්‍රේතවත්ව කතා කරන්නේ දෙවෙනි වර්ගයේ හත්වෙනි කතාව. ඔබේ ඇඟේ නූල් පොටක්වත් නැහැ. හරිම විරූපී, කෙට්ටුයි, නහරවැල් පෑදිලා තියෙනවා. ඉල ඇට ඉලිපිලා තියෙනවා. කෙට්ටු සිරුරක් තියෙන්නේ. ඔබ කවුද කියලා අහනවා. මම බය වෙලා මේ අහන්නේ. වෙළඳ පිරිසක්. මේ සිද්ධිය මෙහෙමයි උනේ. ඒ තමයි පින්වත්නි මේ ඒරකච්ච කියලා ප්‍රසිද්ධ නගරයක් තිබ්බා. ඒ නගරයේ ප්‍රසිද්ධ සිටුවරේ හිටියා ධනපාල කියලා. ඒ ධනපාල සිටුවරයා හරි ලෝභයි. කිසි කෙනෙකුට දෙන්නේ නැහැ. දැන් ඒකේ විස්තර තියෙනවා මේ අහ දැන් මේ බලන්න මේ දේශනාවෙම තියෙන විස්තර. ඉතින් අහනවා මේ ප්‍රේතයාගෙන් මේ ඔබ මොකක් කරලාද මොන මේ පෙරේත ලෝකෙ ඉපදුනේ? ඔබ කවුද? ඔබ පෙරේතෙද කියලා අහනකොට කියනවා මම පෙරේතේ යම ලෝකෙ ඉපදිලා. කයෙන් වචනින් ගොඩාක් මම පව් කරගත්තා. මං දසන්ත කියන රටවැසියන්ගේ ඒක ඒරකච්ච කියන ප්‍රසිද්ධ නගරේ ඉපදිලා හිටියේ. මාව කවුරුත් දැනගෙන හිටියේ ධනපාල සිටුවරය කියලා. මට අමු රත්තරන් විතරක් තිබ්බා කරත් 80ක්. රන් දිදී තව සෑහෙන ප්‍රමාණයක් තිබ්බා. වෛරෝඩි මැණික් මුතු ආදිය හරියට තිබුණා. ඉතින් මං ওই වගේ මහා ධනස්තන්ධයක් තිබුණ මට දන් දෙන්න කැමැත්තක් ඇතිුනේම නැහැ. මං ආහාර අනුභව කරේ දොරවල් වහගෙන කියනවා යාචකයන්ට මාව දකින්න ලැබෙන්න එපා කියලා. ගෙවල් දොරවල් වහගෙන තමයි කාලා බීලා තියෙන්නේ. අමාරු මිනිස්සු ඉන්නවා එම ගෙදෙට්ට ප්‍රණීත කෑමක් ගෙනාපුවම ඉක්මනට දොරවල් වහගෙන ඇතුළෙන්දලා එයයි භුක්ති විඳිනවා. දෙවේ දොරවල් වැහෙනවා කියන්නේ යාළගේ ලෝභකමමයි ප්‍රකට වෙන්නේ. එතකොට මේ ධනපාල සිටුවරයා මැරුණා. මැරිලා ගිහිල්ලා මේ ධනපාල සිටුවරයා මැරිලා ගිහිල්ලා කාන්තාරයක. දැන් බලන්න මිනිස් වාසයේ මැරුණේ කාන්තාරයේ පෙරේතෙක් කියලා ඉපදුණා. වැලි කතරේ ඇටසැකිල්ලක් විතරයි හරි කැතයි. මේ කාන්තාරයේ උඩු බැලිය අතර ඉන්නවා පෙරේතයා. ඒතර කාන්තාරවල කොච්චර සමහරලාට මේ ලංකාවේ මැරෙන්නේ පෙරේතෙක් කියලා ඉපදින්නේ අරාබියේ කාන්තාරවල පෙරේතෙක් කියලා උපදිනවා. ඒතර කාටද පින්වදිනේ මුණ ගැහෙන්නේ? එතකොට මේ මිනිසුන්ට දැන් ඊට පස්සේ දැන් පෙරේතෙක් වෙලා අර කාන්තාරේ ඉපදුනාට පස්සේ සවැට් නෝර හිටපු මිනිස්සු ටිකක් පාගමනින් යනවා. ඒ කාන්තාරේ හරහා කරත්ත වලින් යනවා මේ වෙළඳාමේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් තමයි මේ සිටුවරයා මැරුණේ. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ කාලේ තමයි මේ වෙළඳ කණ්ඩායම යන්නේ. රාත්‍රියේදී කාන්තාරය හරහා යද්දි එක තැනකදී දුටුවා. ඊට පස්සේ දැකලා මේ පෙරේතයා දැකලා මේ තමයි මේ විදිහට අහන්නේ. මේ අර වේලඳාම යන මිනිස්සු අහන්නේ කවුද උඹ මොන පෙරේතෙක්ද කියලා. ඊට පස්සේ කියනවා මං මේ වගේ තිබ්බ රන්දිදි. එතකොට සමාල්ලාවට මනස ලෝකෙද්දී සමාල්ලාවට තමන්ගේ තියෙන වත්පෝසත්කම් ගැන දැනුමක් නැති වෙන්න පුළුවන්. පෙරේතෙක් වුණාම රන් කහවණුවක් ගානේ මතකයි. ඉබ්බ දැන් මතකයි. දැන් මේ කියන්නේ තමන්ගේ ධනවත්කම්. මෙච්චර ඒව මතක් වෙන්නේ යහපතට නෙවෙයි. මෙච්චර තිබිලත් මන් දුන්නේ නෑ කියලා. අවසානයේ ඒ ලෝකෙට ගිහිල්ලත් නෑ. ඒව වෙන අය භුක්ති විඳිනවා. තමන් ආසාවෙන් රැකපු දේවල් වෙනත් අය භුක්ති විඳිනකොට ඒ හේතුව නිසා තමන්ට වතුර පොදක්වත් නැතිකොට ඒ ප්‍රේතයව සිහි කර කර ගොඩාක් දුක් වෙනවා. ගොඩාක් හූල්නවා. ඉතින් ඊට පස්සේ දැන් වැඩි ඕනේ තමන්ගේ දරුවෙක් ගෙදරින් ගියොත් එහෙම තමන්ට ආයිති තමන්ගේ දරුවෙක් ගෙදරින් ගියොත් ඔය කෙල්ලෝගේ වලින් පැනලා යනවා. අම්මලා හූල්ලා අඬන්නේ තමන්ගේ දේ නැති වුණා කියලා. අනුන්ට ආයිති වුණා කියලා. වැඩි ඕනේ ගොඩාක් ආදරෙන් හිටියට පස්සේ දරුවෙක් මහනුණාට පස්සේ අම්මලා මහානෙන්න ගියාට පස්සේ මේ මැරෙන්න ගියා. නමුත් බලන්න හූල්ලන හූල්ලි හිල්ලිල්ල අඬන ඇඬිල්ල වැළපිල්ල අනේ අපේ ළමයා ගියා අනුන්ට අයිති වුණා තුනුරුවන්ට අයිති වුණා අපෙන් බැහැර වුණා කියලා. එතකොට තමන් ජීවිත කාලෙම නොකා නොබී රැස් කරපු ධනය අන් අයට අයිති වුණාට පස්සේ මේ ප්‍රේතය කොච්චර දුක් විඳීද? ඊට පස්සේ කියනවා මට ශ්‍රද්ධාවක් තිබුණේම නැහැ. මං හරි මසුරුයි, කෑදරයි, අනුන්ට හරියට අපහාස කරනවා. දන් දෙන උදවියට, පින් කරන උදවියට මං කරුණු කියලා බොහෝ දෙනෙක් එයින් වළක්වලා තියෙනවා. දෙන එකෙකුටවත් දෙන්න දෙන්නේ නැහැ. මොකද මං උඹලට මේ පිස්සුද? ඊළඟට කියනවා මේ උන්ට දෙනවට වැඩිය හොඳයි බං කියලා මේ මිනිස්සුන්ගේ වැරදි කියනවා දන් දෙන්න තැන්වල. දැන් අද කාලේ කියන්නේ ඔය ආමඳුරුන්ට දෙනවට වැඩිය හොඳයි මේ දීපල්ල මේ මේ මේ වැඩිහිටි නිවාසයකට හරි ළමා නිවාසයකට හරි කොහෙට හරි කියලා. අද කාලේ උන්නාන්සේලා මෙහෙමයි කිකියා. එතකොට අර ඒ අසරණ අයට දෙන එක යහපත දැකලවත් නෙමෙයි. අර අතනින් ගලවන අදහස තියෙන්නේ. ඊට පස්සේ උඹලට මොකද උඹලට වැඩි වෙලාද වෙස්සන්තර වගේද කියලා අහනවා. දාන්දීමේ සීමාවක් තියෙනවා කියනවා. ඔය මෙලෝ බණපතියක් දන්නේ නැති මිනිස්සු දන් දෙනේවා වළක්වන්න බණ කියනවනේ. දන් දෙන එකේ සීමාවක් තියෙනවා කියනවා. ඔහොම අන්තගාමී වෙන්න එපා කියනවා. ඉතින් මේ විදිහට කරුණු කියලා අන් අයත් වළක්වලා තියෙනවා. දන් දීමේ කිසි විපාකයක් නැහැ. සිල් රැකලා සංවර වෙලා ඇති ඵලය මොකද්ද? පැම් පොකුණු ලින් වගේම පොදු යහපතට වගා කරවපු උයන් වතු තිබුණා. ඉතින් මේ ඊට පස්සේ සිල් ගන්න සීලයක් උපෝසතයක් ඒව සමාදන් වෙන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා පැම් පොකුණු ලින් වගේම පොදු යහපතට වගා කරවපු උයන් වතු තිබුණා. පාපිසිතුයින් යුතු මං යෝ වනසල දෙම. ඒ සිටුවරෙන්නේ අර පොදුවේ මිනිසුන්ට නිදහස ඉන්න උය තියෙන උද්‍යාන ඒව ඔක්කොම වනසල දෙම කියනවා. දුර්ග මාර්ගවල තිබුණ ඒ දඬු වෙනසුවා. ඒ මං පින් දහම් කරගත්තේ නැහැ. පවුම රැස් කරගෙන මනුස්ස ලෝකෙන් චුත වුණා. ඉතින් මං පෙරේත ලෝකෙ උපන්නා. බඩගින්නෙන් පිපාසයෙන් පුදුම දුකක් විඳින්නේ. දැනට මං මිය පරලෝක ගිහිලා අවුරුදු 55ක් වෙනවා කියන. දැන් 55යි අවුරුදු පෙරේතේ කියලා මම මේ දක්වාම කාපු කෑමක් ගැන බීපු බීමක් ගැන දන්නේවත් නැහැ. කෑමක් නැහැ බීමක් නැහැ අවුරුදු 55. යම් දන් නොදී වැලකී සිටීමක් ඇද්ද ඒකමයි විනාශය. යම් විනාශයක් ඇද්ද ඒකමයි දන් නොදී වැලකී සිටීම. මේ ලෝක සත්‍යයට තියෙන ලොකු විනාශයක් කියනවා දන් නොදෙන එක. මේ ලෝකේ විනාශය කියලා කියන්නේ දන් නොදීම කියනවා. දන් නොදීම කියන්නේ විනාශයට කියනවා. යම් දන් නොදී වැලකී සිටීමක් ඇද්ද ඒකමයි විනාශය කියන ওই කාරණාව පෙරේතයෝ දන්නවා. ඔබ හොඳටම තේරෙන්නේ පෙරේතයන්ද කියනවා. මං ඉස්සර හොඳට දීපල වස්තු තිබෙද්දි දීමෙන් වැලකිලා හිටියා. දුන්නේම නැහැ. දම්පැන් පූජා කරගන්න ඕන කරන දේවල් මල් ළඟ තිබෙද්දි සමන්ට පිටක් සරසා ගත්තේ නැහැ. දැන් මං පසුතැවිලි ඉන්නවා. පව්වල නම් විපාක ලැබුණා. මං කරපු පව්වල විපාක මට ලැබුණා. හැබැයි දැන් මේ වාහන කොට නම් දන් දුන්න මිනිසුන් නම් සතුටු නැහැ කි. අනේ අපි මෙහෙම දන් දෙනවානේ මෙහෙම දන් දෙනවානේ. අපි නම් පෙරේත ලෝකයකට යන්නේ කියලා ඇතර මේ වාහන කොට දන් දෙන කෙනාට සතුට උපදිනවානේ. දන් නොදුන අයට හිතෙනවා අම්මෝ අපිත් එහෙමනේ අපිත් දෙන්නේ නැහැනේ කියලා. ඒ නිසා ඔබගේ ජීවිතේ මේ අදින් පස්සේ විනාශ කරගන්න. ජීවිතේ දානෙ දීමට හුරු කරගන්න. කුසල් කරන්න. ඊට පස්සේ කියනවා දම්පැන් පූජා කරගන්න තිබ්බ දේවල් වලින් මම පින් කරගත්තේ නැහැ. මට පව්වල විපාක ලැබුණා. තව මාස 4යි මට තියෙන්නේ. ඊට පස්සේ මම මේ පෙරේත ලෝකෙන් චුත වෙනවා. තව 4 මාසෙකින් පස්සේ මම මෙහින් චුත වෙනවා. එතකොට භයානක වූ කටුක ගෝර අවීචි මහ නිරේ තමයි ඉපදෙන්නේ. ඕන දැන් පෙරේතයන්ගෙන් මං කිව්වේ පෙරේතය මැරෙන පෙරේතයන්ගෙන් නියසිල්ට ගත්ත පස්පිඩක් වාගේ ප්‍රමාණයක් තමයි ආයතනින් උඩට එන්නේ. මැරෙන ප්‍රේතයන්ගේ මහ පොළොව වාගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ අතිශයින් විශාල ප්‍රමාණයක් මැරුණාට පස්සේ ආයෙත් අපායට වැටෙන්නේ. කියනවා මං දැන් යන්නේ අපායයි කියනවා. ඒ නිරේ කොන් හතරක් තියෙනවා. දොරවලුත් හතරක් තියෙනවා. ඒවා කොටස් වශයෙන් ගානට බෙදලායි තියෙන්නේ. වටේටම තියෙන යකඩ පවුරක්. වහලා තියෙන යකඩ වියනකින් ඒ අවීචි මහ නරකාදී ඇවිලෙන ගිනිදැල් හරිම සැරයි. ඒ යකඩ භූමියේ හැම තිස්සෙම යොදුන් 100ක් පුරාවට ගිනිදැල් පැතිරලා තියෙනවා. මං එහි ඉපදිලා දීර්ඝ කාලයක් දුක් විඳින්න වෙනවා. කරපු පව්වල විපාක තමයි. ඒ නිසා මං ගොඩාක් ශෝකෙන් ඉන්නේ. පින්වත්නි, දැන් මෙතන රැස් වූ ඔබ සියලු දෙනාට මං කියන්නේ ඔබට යහපතක් වේවා. පොර රහසේවත් එලිපිටවත් පව් කියන જાතිනම් කරන්න එපා. ඊට පස්සේ කියනවා යම් හේකින් ඔබ ඉදිරියේ දීවත් පව් කරනවා නම් දැනුත් පව් කරනවා නම් ඔබට ගැලවෙන්න නම් ලැබෙන්නේ අහසට නැගලා පලා ගියත් විපාක වලින් ගැලවෙන්න වෙන්නේ. හරි ලස්සන කාරණාවක් මෙතන කියන්නේ. ඔබ ඉදිරියට පව් කරනවාද දැන් පව් කරනවාද ගැලවෙන්න බෑ කියනවා. අතීතේ පව් කළා තිබ්බා කියන එක ගැලවෙන්න බෑ කියන කාරණාවට යෙදෙන්නේ නැහැ. දැනුයි එචන මේ බණ ඇහුවට පස්සේ ඊළඟ අනාගතයේ ඔබ පව් කරනවා නම් තමයි ඔබ සතර අපායට වැටෙන්නේ. අතීතේ පව් කළා තිබීම ඒකාන්තයෙන් සතර අපාය වැටෙනවා කියන එකට අයිති නැහැ. පව් කරපු ජනයා අතරට තමයි බුදුරජාණන් වහන්සේ වැඩි. ඒ අය තමයි පවෙන් ගලවා ගත්තේ. මේ බණක් අහන අය අතර ගොඩාක් පව් සිද්ධ වෙච්ච අය ඇති. ඒ අය ගැලවෙන්න ඉදිරියට වෙනස් වෙන්න පරණ දේවල් අමතක කරලා දාන්න අලුත් කෙනෙක් වෙන්න පව් කරන කෙනා තමයි සතර අපාය වැටෙන්නේ. පව් වලින් මිදිච්ච කෙනා නෙවෙයි. පව් වලින් මිදිච්ච අය සුගතිය යනවා. නිවනට සුදුසෙක් වෙනවා. ඉතින් ඒ නිසා අම්මාට හොඳට සලකන්න, පියාටත් හොඳට සලකන්න, කුල දෙතුන්ට හොඳට සලකන්න, සමන බ්‍රාහ්මණවරුන්ට හොඳට සලකන්න. එහෙම කරලා ඔබ සුගතියේ උපදින්න. දැන් අර ප්‍රේතයන්ද පේනවා තමන්ට වරදින තැන්, මිනිසුන්ට වරදින තැන්, හරියන තැන් පේනවා. ඒකයි මේ කියන්නේ. දැන් බලන්න අම්මලා දරුවන් හොඳට උගන්වලා රස්සාවල් අරන් දෙනවා. ඊට පස්සේ කොච්චර මහන්සි වෙනවද කියලා බලන්න. ඊට පස්සේ උඹලට මම මෙච්චර ඉගැන්නුවා දැන් ගියල්ලා කියලා කියන්නේ. ඊට පස්සේ එහෙම කළා රස්සාවක් ගන්නවා ළමයි. රස්සාවක් අරන් පළවෙනි පඩිය හම්බුණාට පස්සේ ළමයි කීයෙන් කී දෙනාටද මතක් වෙන්නේ කියලා බලන්න තමන්ගේ දෙමව්පියෝයි ගුරුවරුයි පළවෙනි පඩිය ගත්ත ගමන්ම එක්කෝ ඒක මොකක් හරි පොතක් හරි දාලා පැලෑන් කරනවා. වාහනයක් ගන්නෙ කොහමද, ගේ හදාගන්නෙ කොහමද, ෆෝන් එකක් ගන්නෙ කොහමද, බයික් එකක් ගන්නෙ කොහමද, කාර් එකක් ගන්නෙ කොහමද, කසාද බඳින්න වෙඩින් එකට කීයද, මේ ඔක්කොම ගණන් හෙලව හදනවා. පුංචි කාලේ ඉඳලා එතෙන් දෙනකල්ම වියදම් කළේ අම්මලා. පඩිය ගත්ත ගමම පඩිය ගණන් කරන්නේ නැතුව පෙරලන්නේ නැතුව එහෙම පිටින්ම පඩිය ගෙනල් අම්මගේ තාත්තගේ පාමුල තියලා වැඳලා පින් දෙන දරුවෝ කීයෙන් කී දෙනාද ඉන්නේ. මොනවා කරන්නද? ගිය දේවල් ඔක්කොම ගියාවේ. දැන්වත් දෙමව්පිය ගැන කල්පනා කරන්න. දැන්වත් දෙමව්පිය ගැන කල්පනා කරන්න. ඒ නිසා සමහර දෙමව්පියෝ ඉන්න කොච්චර දරුවෝ සලකන්නේ කියත් මේ මිනිසුන්ට දැනෙන මේ මිනිසු පරණ අදහස්වලම ඉන්නවා. එතකොට ඒ වෙලාවට දෙමව්පියෝ ගැන වැඩිපුර ඒ කියන්නේ එයාලගේ ප්‍රතිචාරය ගැන හිතන්නේ නැතුව තමන්ගේ යුතුකම ඉෂ්ට කළාම හරි. තමන්ගේ යුතුකම ඉෂ්ට කළාම හරි එයාලගේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙන්නේ නැතුව. ඊට පස්සේ දැන් මෙහෙම කරනකොට අර ගොඩාක් දුක හිතුණා. වෙලෙන් දන්න ගොඩාක් දුක හිතුණා. වෙලෙන් දන්න ගොඩාක් දුක හිතිලා මේ වෙලෙන්දු ටික මොකද කළේ? ඒ තමන්ගේ කරත්තවල තිබ්බ වතුර ගෙනල්ලා අර ප්‍රේතයාගේ කට දැන් අවුරුදු 55ක් වතුර බීලා නැහෙනේ. කට උඩට හරවා ගන්න කියලා අර කරත්තවල තියෙන වතුර වලින් මේ වතුර කල පෙව්වා. කරත්ත 10ක විතර වතුර පෙව්වා. ඊට පස්සේ අවසානේ කිව්වා දැන් උඹට පිපාසය සම්සිඳුණාද? ඊට පස්සේ කිව්වා ඔයාලා මේ මගේ කට දාපු වතුර වලින් බින්දුවක් වතුර බින්දුවක් උගුරෙන් පැල්ලහැට ගියා නම් මම പ്രേත ලෝකෙන් චුත වෙන්න එපා කියලා සාප කරගත්තා. ඒ කියන්නේ කරත්ත 10ක වතුර දාලාවත් උගුරෙන් පැල්ලහැට වතුර බින්දුවක් ගිහිල්ලා නැහැ. പ്രേතයන්ගේ ලෝකේ දැක්කද? ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේ අය ගිහිල්ලා බුදුරජාණන් සැවැත් නුවරට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරලා പ്രേතයාට පින් දුන්නා. ඒත් මම මේ අටුවා විස්තරවල බැලුවා പ്രേතයාට පින් අනුමෝදන් වුණා කියලා නෑ. මොකද වෙනත් කතාවල එයාලා පින් අනුමෝදන් වෙලා ආපහු එනවනේ. මේකේ පින් අනුමෝදන් වුණා කියලා නෑ. එයා പ്രേතයා සිහි කළා දානයක් දුන්නා කියලා තියෙනවා. දැන් මං කල්පනා කළේ බලන්නේ ධනපාල සිටුවරයා මැරිලා ගිහිල්ලා අවුරුදු 55ක් හිටියා പ്രേත ලෝකේ. ඒකෙන් වැටුනේ අවීචියට. අවීචී ආයස මිනිසයාගේ ආයස අවුරුදු 10 ඉඳලා අසංඛ්‍යයට වැඩි වෙලා අසංඛ්‍යයේ ඉඳලා ආය අවුරුද්දට අවුරුදු 10ට අඩු වෙන්න ඕන. ඒකද කියනවා අන්තක්කල්පයක් කියලා. අන්තක්කල්පයක් අවීචි මහ නරකාදී වාසය කරන්න ඕන. ප්‍රේත ලෝක මනුස්ස ලෝකයේ අවුරුදු 50ක් 60ක් හිටියා. ප්‍රේත ලෝකයේ අවුරුදු 55ක් හිටියා. අවීචි මහ නරකාදී අන්තක්කල්පයක්. පින්වතුනි හැම ප්‍රේතයාටම පින් අනුමෝදන් වෙනවා කියලා එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා බ්‍රාහ්මණෙක් කියවනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ මියගිය ඥාතින්ට පින් දුන්නාට පස්සේ ඔක්කොටම අනුමෝදන් වෙනවද කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා ස්ථානෙ හිටියොත් අනුමෝදන් වෙනවා අස්ථානෙ හිටියොත් අනුමෝදන් වෙන්නේ නැහැ. මොනවද ස්වාමිනී ස්ථාන මොනවද අස්ථාන? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා අස්ථාන තමයි මියගිය කෙනා අපාය හිටියොත් පින් ගන්න බෑ. තිරිසන් ලෝකෙ හිටියොත් පින් ගන්න බෑ. මනුෂ්‍යෙක් වුණොත් පින් ගන්න බෑ. ඊළඟට දිව්‍ය ලෝකෙ හිටියොත් පින් ගන්න බෑ. මිය ගිය කෙනා ප්‍රේතයන් අතර පින් ගන්න පුළුවන් ස්වභාවය හිටියොත් තමයි පින් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දෙන දාන අනිවාර්යෙන් යාට අපි මිය ගිය ඥාතින් නැත්තම් දානයක් දෙනකොට කියන්නේ ඥාතින් අස්ථානයේ තියෙනවා. කියන්නේ ඥාතින් ප්‍රේත ලෝකෙ නෑ. අපි කියමු අපි 100ට කියලා තමයි දානෙ දෙන්නේ. 100 ප්‍රේත ලෝකෙ නෑ. එයා වෙන ලෝකෙක පින් ගන්න බැරි තැනක. එතකොට අපි දෙන දාණයට මොකද වෙන්නේ කියලා ඇහුවා බුදුරජාණන් වහන්සේ වදාලා. මේ ගිය ඥාතින් වෙනුවෙන් කියලා දානයක් දෙනකොට කවුරු හරි කෙනෙක් එනවා කියලා පින් ගන්න. ඉතින් ඒ බ්‍රාහ්මණයානෝ එහෙම කිසිම කෙනෙක් නැත්තම් භාග්‍යවතුන් වහන්සේ වදාලා කිසිම කෙනෙක් නැහැ කියලා එකක් නැහැ අනිවාර්යෙන් ඉන්නවා. නමුත් ගෙයක් ඇතුළට කෙනෙක් ගියාට පස්සේ පිට වෙන්න දොරක් නැත්තම් ඇතුළ වෙන දොරින්ම තමයි එළියට එන්නේ. ඒ වගේ තමයි පින් ගන්න කෙනෙක් නැත්නම් ඒක දායකයා කරාම ඒ පින පැමිණෙනවා. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වදාළා දන් දුන්නාට පස්සේ කෙනෙක් දුස්සීලයි නම් ඒ දුස්සීල කෙනා දුස්සීලව දන් දීමේ විපාක විදිහට තිරිසන් ලෝකෙ උපදිනවා. හැබැයි අර දන් දුන්න එකේ පිනට කඳ බොන්න ලැබෙනවා. ඔය වගේ දේවල් තියෙනවා. ඊළඟට ඉතින් ප්‍රේත ලෝකෙත් පින්වත්නි ප්‍රේත ලෝකෙත් පින් ගන්න පුළුවන් අයත් ඉන්නවා බැරි අයත් ඉන්නවා. මම මේ කතා අතරින් මේ අපිට මේ පෙරේතෙක් හම්බෙච්ච කතාව නෙමෙයි, ගොඩක් පෙරේතියෝමනේ හම්බුනේ. මේ එක පෙරේතේ මේ පෙරේතයාට පින් ගන්න අමාරුයි. දැන් විස්තරي ඔක්කොම කියලා මහා අවීච මහා නරකාදී වැටෙන්න ඇති. ඉතින් ඒ නිසා හැම පෙරේතයටම පින් ගන්න බෑ. ඒ පව්වල ස්වභාවය තමයි දැන් මේ බලන්න. පෑන් ඒ දඬු ඒ පාලන් කැඩීම ඒ දඬු කැඩීම ඊළඟට මිනිස්සු පොදුවේ ඉන්න තැන් විනාශ කිරීම, ආම්බලම් විනාශ කිරීම, ඊළඟට පොදුවේ යන බස් වලට හානි කිරීම, ඒ වගේ දේවල්. ඉතින් පොන්චි කාලේ ඉඳලා පව කරගන්න දැන් ඉස්කෝලවල ළමයි පවා මේ පව කරගන්නවනේ පොදුවේ යන වැසිකිලි වලට. මට නම් මතක හිටියට අපේ ඉස්කෝලවල නම් ජීවිතේට මේ වැසිකිලියක් පිරිසිදුව තියනවා දැකලා නැහැ. මොකෙක් හරි කොල්ලෙක් වැසිකිලියේ කරට ගලක් හරි ඔබනවා. ඉතින් මේ පුංචි කාලේ නිකන් බීත්ති වල මොනව හරි කුරුටු ගන්නවා, කොයි හරි කුණු හරපයක් ලියනවා. මේ ඔක්කොම පව්. මට මතක හිටියට අපි නම් ওই පව් කරගෙන නැහැ. මේ ස්කූල් එක ටොයි ලෙට් එක මේ ලී කෑල්ලකින් අඟුරු කෑල්ලකින් එහෙම නැත්නම් චෝක් කෑල්ලකින් කවදාවත් මොනව ලියපු එකක් මට නම් මතක් වෙන්නේ නැහැ. අපි නම් ඒ පව් කළේ නැහැ. වැසිකිලි වලට මොනව හරි ගල් දැම්මෙත් නැහැ. කැඩුවෙත් නැහැ. ලේස් බංකු කැඩුවෙත් නැහැ. නමුත් වෙනම ඇත්තර සෙට් එකක් ඉන්නවා. ඇත්තර පොල්ලෝ ටිකක් වෙනම ඕක විනාශ කරලා දාන. ඉතින් ඒවා AI දන්නේ නැති වුණාට ඒ වගේ තියෙන්නේ වෙනම මොනවා අකුසල සසරේ පුරුදු කරපු අකුසල ඒවා ඉස්කෝලේ යන ළමයි කියලා නෑ විපාකේ දෙනවා. ඉස්කෝලේ යන ළමයි කියලා නෑ විපාක දෙනවා. මම දැකලා තියෙනවා සමහර කවුද කලේ කියලා මම මතක නෑ. ඉස්කෝලේදී සමහර ලාවට ගුරු පුටුව කියලා තියෙනවනේ. සමහර ළමයි ඒ ගුරු පුටුවේ චෝක් ගන්නවා. ඉතින් ටීචර් කලබලෙට ඇවිල්ලා ඉඳ ගන්නවා. ඉතින් අපි කියමුකෝ කළු පාට දුඹුරු පාට සාරියක් නම් ටීචර් ඇඳගෙන ඉන්නේ. පන්තියෙන් යනකොට අර සාරියේ කොටු කොටු හිටලා තියෙනවා. ඉතින් කොල්ලෝ hina වෙනවා. Tamanda ශාස්ත්‍රයේ දෙන ගුරුවරුන්ට අපි ඒව කළේ නැහැ. ඒ කර්ම කරපු කෙනාට එනවා. එතකොට පින්පව් හොඳ නරක කියන දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. අම්මලත් දරුවෝ මොනව හරි ගෙදර ඇවිල්ලා කිව්ව ගුරුවරයෙක් මට මෙහෙම කළා කියලා ගැහුවා වැන්නා කියලා ළමයාගේ පැත්ත විතරක් දෙමව්පියෝ ගන්න එපා. ඒ වෙලාවට ගුරුවරුත් එක්ක මේ පුතාගේ තියෙන මොනවද ප්‍රශ්න කියලා සාකච්ඡා කළා. මොකද මතක තියාගන්න මේ ගුරුවරු දෙමව්පියෝ පෙර ගුරුවරු මේ ගුරුවරු. ඉතින් ඒ නිසා මේ ඒ ගුරුවරයාට දෙන්න ඕන නම්බුව ගෞරවය දෙන්න ඕන. ඊළඟට තමන්ගේ ළමයි හොරතල් කරන්න ගිහිල්ලා ඒකේ කර්ම විදියට වෙන්නේ අනාගතේ තමන්ගේ කනට ගහනකොට ඒ දරුවෝ හොරතල් කරයි දෙමව්පියන්ගේ අගේ කියන්න කෙනෙක් නැහැ. අගේ කියන්න කෙනෙක් නැහැ. අපිටත් ඉස්සර ගුරුවරු ගහලා බැනලා තියෙනවා. නමුත් අපිව සුද්ධ කරන්න ගියේ අපේ දෙමව්පියෝ. අපිව සුද්ධ කරන්න ගියේ. උඹලා කොහොම හරි ඉගෙන ගනියව කියලා කිව්වේ. ඉතින් ඒ නිසා ඔයාලගේ ළමයි මහා මේ සුදනෝ කියලා මේ ළමයි සුද්ධ කරන්න යන්න එපා. පින්පව් කියලා දෙන ළමයිට ගුරුවරුන්ට යමක් කිව්වොත් සැර කරොත් ගුරුවරු අපහසුතාවයට පත් කළොත් ඒකේ විපාක එන හැටි කියලා දෙන්න. ඉතින් ඒ නිසා මේ හොඳ නරක කියලා දෙන්න පුළුවන් හිතක් තියාගන්න. ඉතින් ඒ නිසා පින්වත්නි අපි මේ ධනපාල පේතවත්ව කතා කළේ ඊළඟ තව පේතවත්වක් තියෙනවා. ඒ පේතවත්වයේ තියෙන්නේ මේ බරණැස් නුවර හිටපු මේ ගෘහපතියේ මෙයාත් හරියට ලෝභයි. දන් දුන්න කෙනෙක් නෙවෙයි දුස්සීලයි. හරියට පව් කරගෙන හිටපු ලෝභ මිනිස්සුන්ට නම් දීලා නැහැ මොනවත්. තමම්ම කාලා බීලා ඕම හිටපු මිනිස්සෙක් මැරිලා ගිහිල්ලා පෙරේත ලෝකෙ ඉපදුනා. පෙරේත ලෝකෙ ඉපදිලා කාලයක් යනකොට එයාගේ දුව හිටියාගේ නම අනුල. ඒ දුව බ්‍රාහ්මණයන්ට බමුණු ගෙන්නලා යාගයක් කළා. බමුණන්ට කෑම බීම දුන්නා. මිය පරලොග්ගේ පියාට පිම්පිනිස කියලා. එතකොට තමන්ගේ දුව සමාව සිහි කරලා දානයක් දෙනවා කියන සංඥාවට දැන් එතකොට ඕන්න බලන්න මිය පරලොග් ගිහිල්ලා ඥාතීන් සිහි කරලා දානයක් දෙනවා කියන සංඥාව ඇති වුණාට පස්සේ ඒ දානයේ පින අනුමෝදන් වෙන්න ඒ ප්‍රේතයා කොයි හරි විමානයක ඉඳලා එතෙන්ට එනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ තිරෝකුඩ දේශනාවෙත් වදාළානේ. ඒ අය ඇවිල්ලා දොරෙන් එහා පැත්තේ ඉන්නවා, බිත්තියෙන් එහා පැත්තේ ඉන්නවා, අතරමං අන්දිවල ඉන්නවා, මොළුවල ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. එතකොට ඒක එන්නේ හැමදාම ඇවිල්ලා ළඟින් නෑ. ඒ පින අනුමෝදන් එලා යන්න ඒ අදාළ වෙලාවට එනවා යා. ඊට පස්සේ මේ ප්‍රේතයා ආකාශයෙන් එනවා, ආකාශචාරි ප්‍රේතෙයි. ඒ දවස්වල අජාසත් රජුරට නිින්දියක් නැතුව සිරියහන් ගබඩාවේ සක්මන් කර කර ඉන්නව දැන් නිදාගන්නේ දෙවිල්ලත් එක්ක වෙලා. කොහොම ඉන්නකොට අර ප්‍රේතෙක් යනවා දැක්කා. කට්ටේ තියෙන විරූපී ඇඳුමක් නැති. ඊට පස්සේ නෑ නිගන්ඨයෝ තියෙනවා මේ කාලේ තාත්තේ තියෙන විරූපී ඇඳුම් නැති අය. ඒ නිසා ඒ අජාසත් අහනවා මේ අර පෙරේතයාගෙන් ආකහේ ඉන්න උඹ කවුද? පැවිද්දෙද්ද? බලන්න ඇඟපත කටු ගෙහිලා මේ රෑ තිස්සේ කොහෙද යන්නේ? මොන කාරණාවකටද? කියන්න පුළුවන්ද? මොන හරි ඕනනම් මම දෙන්නම්. ඉතින් අර සක්මන් කර කර ඉඳින් දැකලා ඔය කිව්වා. ඊට පස්සේ කිව්වා මේ ප්‍රසිද්ධ නගරයක් තියෙනවා බාරාණසි කියලා. දැන් අජාසත් ඉවෙනකොට හිටියේ රජගහනුවරනේ. රජගහනුවර ඉඳලා බාරාණසියට ගොඩාක් දුරයි. ඊට පස්සේ කියනවා බාරාණස කියලා මම එහෙ යන්නේ. මං එහෙ ධනවත් ගෘහපතියෙක් කියලා හිටියේ. හැබැයි මට තිබුණේ දීන ගති, පහත් ගති මට තිබ්බේ. මම මේ කාම සම්පත්වල ගිජු වෙලා හිටියා. දන් දුන්න කෙනෙක් නම් නෙවෙයි. දුස්සීල කම නිසාම මේ පෙරේත ලෝකෙ ඉපදුනා. ඒ මං කරගත්තු පව් නිසාම බඩගින්නෙන් පෙළෙනවා. මගේ කය ඉදිකටු වලින් අහිනවා වගේ. බලන්න පෙරේතයන්ද ඉදිකටු වලින් අහිනවා වගේ කායික වේදනාව දැනෙනවා කියනවා. කෑම් බීම් ටිකක් හොයාගෙන මං නෑයන් ළඟට යනවා. උන්දලා දන් දෙන්නේ නැහැ. දන් දෙනකොට පරලෝකදී පුණ්‍ය විපාක ලැබෙන බව උන්දලා පිළිගන්නේ නැහැ. ඕන්න තියෙන ඊළඟ භයානක බව. තමන් දන් දෙන්නේ නැහැ. ඒ වගේම ඒව බලලානේ දරුවෝ හැදෙන්නේ. දරුවෝ දෙන්නේ නැහැ දානයක්. ඇයි දරුවෝ කියන්නේ අම්මලා අප්පලා දුන්නේ නැහැ, අපි දෙන්නේ නැහැ, අපිට වහුරුත් නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ පින්වතුනි පුංචි දරුවන් පුරුදු කරන්න දන් දෙන ඒවා. දානෙකට ගියාට පස්සේ දානි භාජනේ හරි පොඩි උන්ට අල්ල ගන්න දෙන්න. පොඩි උන්ට දානි භාජන උස්ස ගන්න බැරි නම් පපඩම් එක හරි දෙන්න අල්ලගෙන යන්න. පළතුරු මේ ටික හරි දෙන්න අල්ලගෙන යන්න. පිරිකරක් ළමයා පොඩි උන් අතින් පිරිකරක් පූජා කරන්න. දන ගහලා වඳින්න. ගොඩාක් අම්මලා තාත්තලා බලන්න පුතේ සාදු කියන්න කියලා අර පොඩි එකාම ඔතන පෙරලියන් කියනවා. මහයෙක්ෙක් නම් නැහෙනි වඳින්නේ. හොඳට බලන්න. ඉතින් ඒ නිසා පුතේ මෙන්න මෙහෙම වඳින්න කියලා අම්මා තාත්තාත් වඳින්න ඕන. ඒක බලාගෙන තමයි ඊට පස්සේ දරුවාට ඉතින් ආපහු අමුතෙන් කියන්න ඕනේ. එයාත් පෙරදෙනවා එතකොට. ඉතින් ඒ නිසා හොඳට කල්පනා කරන්න පින්වතුනි, ආදර්ශයෙන්ම පෙරට ගාමු. ආදර්ශයෙන්ම පෙරට ගන්න. එන්න පුතේ මෙහෙම දම්බෙ දනි කියලා පුතාගේ අතල්ල පින් සිද්ධ වෙනවා. ඊට පස්සේ පොඩි උන් ඊට පස්සේ කෑන්ට් කන්න ඉල්ලනවා අපිටත් බඩගිනින් කියලා. ඊට පස්සේ යන පුතේ සාමේ ස්වාමීන් වහන්සේලාට පූජා කරලා ඉවර වෙලා ඔක්කොම ඉවර වෙලා අපි හොඳට කමෝ යාට රසයට දෙන්න කියලා ඒ ළමයි සනසවන්න ඕන. ඊට පස්සේ කියනවා මේ දැන් ඉතින් ළමයි දන් දෙන්නෙත් නෑ කියනවා, අපි දුන්නේ නෑ, ඒ අය දෙන්නෙත් නෑ, අපිව සී කරන්නෙත් නෑ කියනවා මැරිච්ච අය. මගේ දුව නම් නිතරම දානි ගැන කියනවා. දෙමව්පියන්ට මුතුන් මිත්තන්ට මං නම් දානි දෙනවා කියලා. ඉතින් එහෙම කියලා ඔන්න දුව බ්‍රාහ්මණය ගෙන්නලා ඒ විදිහට කැම්පින් වලින් සලකනවා. මං එතකොට මොනවහරි අනුභව කරන්න කියලා හිතාගෙන මොනවහරි ගන්න ඕන කියලා දැන් මේ යනවා කිව්වා. ඒතර රජුරු පෙරේතයට මෙහෙම කිව්වා. ඔබ ගිහින් ඉක්මනට එන්න. මමත් ඔබට පූජාවක් කරන්න. ඔබට යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවා නම් මට කියන්න. මං මේ ඇදහිය යුතු ලෙස කරුණ සහිතව කියන දේ අහනවා. මට විශ්වාසවන්ත ලෙස ඇත්ත කියන්න. ඕන දෙයක් දෙන්න මමත් ඔබට උපකාර කරන්න දැන් ගිහිල්ලා එන්න කියලා කිව්වා. ඒක දැන් මේ රාත්‍රී කාලේනේ. ඒතර මෙයාලා මේ දානයක් දෙන්න කියලා රාත්‍රියේ තමයි දැන් සූදානම්. ඒතර බමුණන්ට රාත්‍රියේ දානේ සූදානම් කරලා තියෙන්නේ. එතකොට එහෙම කියලා ඒ ප්‍රේතයා දානේ දෙන තැනට ගියා. බමුණු පිරිස ඒ දානේ පිළි අරගෙන අනුභව කළා. මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා ඒ දානෙට වැඩි නෑ. එයා ආයෙමත් රජගහ නුවරට ආවා. අජාසත් රජුරුවන් ඉදිරියේ පහළ වුණා. ඉතින් එහෙම දානි ගන්න ගියාට එතන කවුරුවත් ඒ දානේ පිරිසුදු කරන කෙනෙක්, ඒ දානේ පුණ්‍ය විපාකේ මහත්ඵල මහානිසංස කරන කෙනෙක් ඒ අය අතර හිටියේ නෑ. ඒ නිසා දානේ මහත්ඵල වුණේ නෑ. ඉතින් ඒ නිසා දානයක් පූජා කරනකොට පින්වතුනි කාට දුන්නොත්ද මහත්ඵල මහානිසංස වෙන්නේ කියන එක තේරුම් ගන්න ඔබට ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. බුදුබණ අහලා තියෙන්න ඕන. සියලු දෙනාටම දෙන දාන ඒ අදාළ ප්‍රේතයන් ඒ විදිහට ලැබෙන්නේ නැහැ. දානේ මහත්ඵල වෙන්න ඕන. දැන් මේ බලන්න බමුණන් දුන්න දානයක් නිසා ඒ ප්‍රේතයාට දානේ ලැබුණේ නැහැ කියන පින. ඊට පස්සේ ආයෙත් මෙයා රජුරුව ළඟට ආවා කියන ප්‍රේතයා. රජතුමා නැවත ආපු ඒ ප්‍රේතයාව දැක්කා. දැකලා මෙහෙම ඇහුවා. මම ඔබට මොනවද දෙන්නේ? ඔබට යම්කිසි දෙයක් අවශ්‍ය නම් මට කියන්න. මම ඔබට බොහෝ කාලයක් සතුටින් පිනා යන්න ඕන කරන දේවල් දෙන්නම්. රජුරුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේටත් ආර්ය සංඝ රත්නයටත් දානමාන ආදීන් උපස්ථාන කරන්ට සිවුර පූජා කරන්ට මගේ යහපත දෙසා මටේ පින අනුමෝදන් කරන්න. එතකොට මට බොහෝ කාලයක් සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. ඊට පස්සේ මට බොහෝ කාලයක් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් කියන කාරණාවහල රජුරුව සතුටු වෙලා ඒ වෙලාවෙම ප්‍රාසාදයෙන් නික්මිලා මේ ඇමතිවරුන්ට කතා කරලා දානේ සංවිධානය කරලා භාග්‍යතුන් වහන්සේටත් සංඝයාටත් ආරාධනා කරලා රජමාලිගාවේ දානයක් පූජා කළා. ඒ දානේ පිනේ ප්‍රේතයාට අනුමෝදන් කළා. මේ විදිහට පිනෙන් පුදනු ලැබූ ඒ ප්‍රේතයා රජුරුවන් ඉදිරියේ පහළ වුණා. උනේ අතිශයින්ම බැබලි පහළ වුණා. මම දැන් පුදුමාකාර සැපයකටපත් වුණ දෙවියෙක්. මගේ සැප සම්පත් වලට සමාන කරන්න පුළුවන් සැප ඇති මිනිසුන්වත් නැහැ. මගේ මේ පුණ්‍යානුභවය බලනු මැනව ඔබතුමා විසින් මට උපකාර කළා. ආර්ය සංඝයා උදෙසා මහා දම් පූජා කළා. දැන් හැම තිස්සෙම මං තෘප්තිමත් වෙලා ඉන්නේ. නර දේවය, මේ මං දැන් සුවපත් වෙලා ඉන්නේ කියලා මේ චුල්ල සිටි පේතවත්තු කියලා තියෙන්නේ. එතකොට සන්තෝෂයටපත් වුණා. දැන් බලන්න, දැන් මෙයා කියනවනේ මං දැන් දෙවියෙක් කියලා. මං දැන් දෙවියෙක් කියන්නේ සැප සම්පත් නිසා. දැන් පින්වතුනි පින දුන්න පමණින් එතනින් චුත වෙලා දෙවියෙක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ යාට දිව්‍ය සැප සම්පත් පහළ වෙනවා. ඒකට යාට වාසිතෙන්නේ නැහැ මං ප්‍රේතෙක් කියලා. එච්චර සැප සම්පත්. ඇයි කුණු ගඳ ගගහ හිටියේ ගඳ නැති වෙලා ඉඟ රත්තරම් පාට වෙනවා. බඩගින්නේ හිටියේ කෑම බීම පහළ වෙනවා. දැන් මේ බලන්න කියනවා මනුස්ස ලෝකේ රජ කෙනෙකුටවත් නැහැ කියනවා මේ ප්‍රේතයාට තරම් ආහාර පාන. මේ ඔක්කොම දානමේ දානේ පිනමයි. දෙන විදියට ලැබෙනවා. දවසක් මට මතකයි මම ඒක ආරණ්‍ය කීදීන් ඒ ආරණ්‍යට ආපු කවුරු හරි මේ උපාසිකාවක්ගේ ඇඟට ඒ උපාසිකාවගේ ඥාතියෙක් ආරුඩ වෙලා අනේ අපිට දානෙ දෙන්න මං ආසම බුලත් පිටට කිව්වා. මට පුදුම ආසාවක් තියෙන දැන් මම මේ යම ලෝකෙ ඉපදිලා අවුරුදු 30ක් වෙනවා. අවුරුදු 30ක් හෝ 20 ගණක් වෙනවා කිව්වා. ඉතින් බුලත් පිටක් දෙන්න මට බුලත් පිටක් නැහැ. මට වෙන මොනවද තිබ්බත් වැඩක් නැහැ කිව්වා බුලත් පිට නැත්තම්. දැන් බලන්න බුලත් පිටේ පෙරේත කමට ඉපදිලා නෙමෙයි. ඊට පස්සේ දැන් ඒකම ඉල්ලනවා. දැන් කොහෙන්ද බුලත් කියලා එතන හිටියා වයසක උන්දගෙන. කිව්වා මේ ආචිගාව බුලත්ට තියනවාද? බුලත් කොක්කණයක් තියනවා. ඒ කියන්නේ බුලත් මල්ලා. ඊට පස්සේ කිව්වා එහෙනම් මේ වෙලාවෙම පොඩි තැටියක් හදාගෙන මේ බුලත් මල්ලේ තිබ්බ ටික ඔක්කොම එකේ තියලා බෝධීන් වහන්සේට පූජා කරලා මේ පින් අනුමෝදන් කළා. පින් අනුමෝදන් කළාට පස්සේ අර ප්‍රීති දැන් ප්‍රීති තියෙනවා එතන දිස්ති වෙලා. ඊළඟ ප්‍රීති හොඳට දැන් විතර ලැබුණා කියලා සතුටු වෙලා මට කියනවා මේ ආන්දරණේ කොහුණු නැණි. කොහුණු නැණි කියලා. මං නිකමද බැලුවා අර පූජා කරපු දේ හුණු නැහැ. අර බුලත් පූජා කරා බුලත් වට්ටියේ හුණු නැහැ. දැන් ප්‍රීති කෑ ගන්නව හුණු නැහැ කියලා. එතකොට දැන් මේ පෙරේති උනත් නිකන් කල්පනා කරන්න බෑ අවුරුදු 20ක් විතරක් නැතුව හිඳලා විතර ලැබුණාට පස්සේ මොනු පස්සේ හරි ගන්න බැරි ඇයි කියලා. එතකොට මේ പ്രേත ලෝකයේ ස්වභාවය තමයි සතුටු වෙන්නේ නැහැ ලේසි. අදාළයක ඒ විදිහටම ඕන. බුලත් විතරට ආශාවෙන් ඉන්නවා. දැන් සමහර අය ඉන්නවානේ බුලත් විතර කටේ තියාගෙනම එහෙම ඉන්න මේ නිදාගන්නෙත් බුලත් විතර කටේ තියාගන්නේ. මොනවා නැතත් බෑනේ බුලත් විතර නැතුව. බස් එකේ ෆ්ලයිට් එකේ යනකොටත් මේ දඹදිව යන ආචිලා කියලා ඉන්නවා ෆ්ලයිට් එකෙත් යනකොට පිට කනවා දැන් ජනෙල් ඇරලා කියලා ගහන්නද ගිලිනවා ඒකට ඒ වටම පුරුදු වෙලා එතකොට මේ ඊළඟට මේ වන්දනාවේ අපි ඉතින් දඹදිව වන්දනා ගිහිලා තිනවනේ සෑහෙන මිනිස්සුත් එක්ක ඉතින් ඊට පස්සේ ඒ ගිහිල්ලා සවැත්නවර පින්වතුනි මේ දෙවුරන් වෙරයි කියමුට කොයි හරි මොල්ලකට කියලා ගහලනවා ගිහිල්ලා එතකොට මේ පුණ්‍ය භූමිය කැත කරන කුසල එනවා ඉතින් මොකක් කරන්නද කියලා තේරෙන්නේ නැහැ. මට ළමයෙක් දවසක් කිව්වා මේ මට නම් විත නැත්තම් දිව්‍ය ලෝකෙත් එපා කිව්වා. මේ අවුරුදු 18ක කොල්ලේ. අවුරුදු 18ක ගමක කොල්ලේ විත කන්ට එච්චරම ඇබ්බැහි වෙලා. එතකොට විතට එච්චර ඇබ්බැහි වෙලා විත නිසා പ്രേත ලෝකෙ ගියායි ওই විදිහට ඉන්නවා නම් කුඩුවලට ඇබ්බැහි වෙච්ච අය. සුරාවට ඇබ්බැහි වෙච්ච අය. ඊළඟට තුල් කණ්ඩ ඇබ්බැහි වෙච්ච අය රාවලට ඇබ්බැහි වෙච්ච අය ඊළඟට ওই වගේ එක එක පුරුදු වලට ඇබ්බැහි වෙච්ච අය මැරුණාට පස්සේ කොයි කොයි ලෝකවල යයිද කියලා හිතන්නක පොඩ්ඩක් බලන්න. പ്രേත ලෝකේ ඉච්චර භයානකයි. මේ പ്രേත ලෝකේ ගියාට පස්සේ තමන් ආශා කරන දේ ඒ ලෝකේ නෑ. තමන් ආශා කරන දේ ඒ ලෝකේ නෑ. දැන් සමහර പ്രേත කොටාස ඉන්නවා කියනවා කාමසේවණේට ආසාවෙන් පෙරේත වෙලා මේ ලෝකේ ඉපදෙනවා ස්ත්‍රී පුරුෂ නිමිති නැහැ. ඒ ස්ත්‍රී පුරුෂ ඒ ලිංග ඒ පෙරේත යන නැහැ. නමුත් ඒ ක්‍රියාවට ආසයි. නමුත් Tamante ඒ ක්‍රියාව කරන්න ශරීර අවයව නැහැ. ඊටකොට දුවනවා කාම ආසාවෙන් ඉහි දුවනවා මිහි දුවනවා. ඊටකොට ඔහොම වෙලා මොකක් හරි කර්මයකට මිනිස්සෙගේ ශරීරයකට හරි ওই පෙරේතයෝ සම්බන්ධ වුණොත් එහෙම ඊට පස්සේ මේ මිනිසයා සල්ලාල වෙනවා. ගොඩාක් වල් වෙනවා. ඒ හේතුවෙන් මේ බලපෑමත් එක්ක. ඒ නිසා භයානකයි මේ പ്രേත ලෝකයේ ස්වභාවය. මේ ඔක්කොටම හේතුව තමයි බුදුරජාණන් වහන්සේ සරණ නොයෑම. ශ්‍රී සද්ධර්මයේ සරණ නොයෑම. ආර්ය මහා සංඝරත්නයේ සරණ නොයෑම. පන්සිල් නොරැකීම. දන් දෙන්නේ නැති බව. පින් කරන්නේ නැති බව. ලෝභකම. ඉරිසියාව. අන් අයට දෙන්නේ නැතිකම. දෙන අයටත් ගැරහීම මේ පව්වල මේ තියෙන්නේ. දුස්සීලකම අන් අයට දන් දෙන්න හුරු කරන්නේ නැති බව. ඊළඟට අන් අයට හොරෙන් කෑම දොරවල් වසාගෙන කෑම මේ තියෙන්නේ කර්මවල විපාක. ඒ නිසා ඔයා දැන් මේවා බලනම මේවා තමයි പ്രേත ගති. දැන් මිනිස්යෝ තුල එක එක ගති තියෙනවා. යක්ෂ ගති, දිව්‍ය ගති, බ්‍රහ්ම ගති, මනුස්ස ගති, ශ්‍රමණ ගති, പ്രേත ගති, තිරිසං ගති, අපා ගති තියෙනවා. ඒ ගති ස්වභාවය. ඒතර මේවා මේ දේශනා ඇසුරෙන් හොයාගන්න. හොයාගෙන ඒ പ്രേත ගති අත්හරින්න. හිතන්න මේක പ്രേත ගතියක් කියලා. මේක මගේ හිතේ තියෙන പ്രേත ගතියක් කියලා ඒ പ്രേත ගති අත්හරින්න. අත්හැරලා ඔයා මේ පින්වතුන්ගේ සීඩ් යහපත් තැනටම ගන්න. උතුම් මනුෂ්‍ය ගතිවලට, දිව්‍ය ගතිවලට, බ්‍රහ්ම ගතිවලට ආර්ය ශ්‍රාවක ගතිවලට ගන්න. එතකොට ඔබගේ ජීවිතයේ විශාල භාග්යක් සැලසෙවි. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා තේරුම් ගන්න ඔබ සියලු දෙනාට මේ බියකරු සංසාරයෙන් නිදහස් වෙන්න ගැලවෙන්න මේ පින් හේතු උපකාර වේවා. මේ ධර්මීය ධර්ම කාරණා ඔබට වැටහේවා. ඒ තුලින් ජීවිතේ සකසා ගනිත්වා. ඔබගේ ජීවිතේ සුවපත් වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා.